So satov asse sati, satov passe sati. Digang va asse santo, digang asse samiti pajanati. Digang va passe santo, digang passe samiti pajanati. Rassang va asse santo, rassang asse samiti pajanati. Rassang va passe santo, rassang passe samiti pajanati. Sabba kaya patisangvedi asse sissamiti sikkati. Sabba kaya patisangvedi passe sissamiti sikkati. Passambayang kaya sankarang asse sissamiti sikkati. Passambayang kaya sankarang passa sissa miti sikkati. Pada artha. So, Saddharmaya avabodha kota sasarin etara vanu kamati tathagata shravakaya. Satova. Mana sihi kalpanavenma. Assasati. Aashwasa karai. Satova. Mana sihi kalpanavenma. Passa sati prashwasa karai. Digang va assa santo. Idin dirgha lesa aashwasa karanne nam. Digang assa samiti. Mama den dirgha lesa aashwasa karami. Pajanati mana kota danagani. Digang va passa santo. Idin dirgha lesa prashwasa karanne nam. Digang passa samiti. Mama den dirgha lesa prashwasa karami. Pajanati mana kota danagani. Rassang va assa santo. Idin keti lesa aashwasa karanne nam. Rassang assa samiti. Mama den ketien aashwasa karami. Pajanati mana kota danagani. Rassang va passa santo. Idin keti lesa prashwasa karanne nam. Rassang passa samiti. Mama den ketien prashwasa karami. Pajanati mana kota danagani. Sabba kaya patisangvedi. Mulu kayama hondin therum ganimin. Assa sissamiti. Aashwasa karannemi. Sikkati. Mana kota puhunuvei. Sabba kaya patisangvedi. Mulu kayama hondin therum ganimin. Passa sissamiti. Prashwasa karannemi. Sikkati mana kota puhunuvei. Passam bayang kaya sankaram. Aashwasak nammu kaya sanskarya sansinduvalamin. Assa sissamiti. Aashwasa karannemi. Sikkati mana kota puhunuvei. Passam bayang kaya sankaram. Prashwasa nammu kaya sanskarya sansinduvalamin. Passa sissamiti. Prashwasa karannemi. Sikkati mana kota puhunuvei. Pada galapima. Saddharma avabodha kota sasarin etaravanu kemati tathagata shravakaya. Kalin penwa vadala paridi aranyayakata ho රුක්මූලකට හෝ ශුන්‍ය ස්ථානයකට හෝ ගොස් එරමිනියා ගොතාගෙන උඩුකය ශ්‍රිජි කොට වාඩි වී මනසෙහි කල්පනාවෙන්ම ආශ්වාස කරයි. මනසෙහි කල්පනාවෙන්ම ප්‍රාශ්වාස කරයි. ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි මනා කොට දැනගනි. ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලෙමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ප්‍රාශ්වාසය නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලෙමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. විස්තර. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම සතිපට්ඨාන සද්ධර්ම දේශනාවේදී ආනාපාන සති භාවනාව ගැන සංක්ෂිප්තව වදාළසේක. සමහර විට මේ දේශනාවට සවන් දී සිටි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙතින් ආනාපාන සති භාවනාව ගැන සවිස්තරව දැනග සිටින්නට ඇති. විශේෂයෙන්ම ආනාපාන සතිය තුළින් සතර සතිපට්ඨානයේම වැඩි යන ආකාරය පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ එම සතිපට්ඨානය තුළින් සප්ත බෝධ්‍යාංගත් ඒ තුළින් අවබෝධඥානය එනම් විද්‍යාව හා සසර දුකින් නිදහස් වීම එනම් විමුක්තිය දක්වා දියුණු කළ හැකි ආකාරයත් පෙන්වා වදාළ තැන් අපට හමුවේ. එහිදී ඉතා රමණීය ලෙස ආනාපාන සති භාවනාව ගැන සඳහන්ව තිබේ. වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිම්බිල හිමියන්ගෙන් මෙසේ විමසා වදාළහ. පින්වත් කිම්බිලයනි, ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස වන්නේ කෙසේ භාවිතා කිරීමෙන්ද, කෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්ද? ආයුෂ්මත් කිම්බිල හිමියන්ගෙන් තුන්වැනි වර දක්වාම මෙසේ විමසද්දී ඒ හිමියෝ නිහඬ වූහ. එවිට ආනන්ද හිමිපාණෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ආනාපාන සති සමාධිය ගැන දේශනා කරන සේක්වා සුගතයන් වහන්ස මේ එයට සුදුසු කාලයයි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගෙන මේ භික්ෂූන් වහන්සේලා ඒ සද්ධර්මය මහත් ගෞරවයෙන් දරා ගන්නාහුයි. එහිදී බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණ වශයෙන්ම ආනාපාන සති භාවනාව විස්තර කළසේක. යලි ඒ සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් ප්‍රගුණ වන ආකාරයේද මෙසේ වදාළසේක. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝව ආශ්වාස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනීද? කෙටියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නම් කෙටියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනීද? මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද? ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවාලමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පිහිනු වෙයිද? පින්වත් ආනන්දේනි, මේ ආකාරයට ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරු කරන වීරයෙන් යුතුව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව, කය කෙරෙහි මනාව යොමු කළ සිහිය ඇතිව, ලෝකේහි ලෝභයත් දුම්නසත් දුරු කරමින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරයි. එයට හේතුව කුමක්ද? පින්වත් ආනන්දේනි, මේ ආශ්වාස ප්‍රාශ්වාසයේද කය හා බැඳී ඇති හේයින් එක්තරා කයක් යැයි කියමි. එනිසාය එහිදී භික්ෂුව කායානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරනවා යැයි කියන්නේ. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව ප්‍රීතියද හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, කායික මානසික සැප වේදනාව නම් වූ සැපයද හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, මෙසේ සිත හා බැඳී තිබෙන හඳුනා ගැනීම් ප්‍රීති සැප විඳීම් ආදී චිත්ත සංස්කාරයන් හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, එම චිත්ත සංස්කාරයන් සංසිඳුවාලමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද. පින්වත් ආනන්දයනි, මේ ආකාරයට ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරුකරන වීරියෙන් යුක්තව කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව වේදනාව එනම් සංවේදීතාව කෙරෙහි මනාව යොමු කළ සිහියෙන් යුතුව ලෝකේහි ලෝභයත් දුම්නසත් දුරු කරමින් වේදනානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරයි. එයට හේතුව කුමක්ද? පින්වත් ආනන්දයනි, මේ ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමුකොට එහි ප්‍රීතිය සැපය ආදී සිතේ වෙනස්කම් මුල්කොට මනාව මිනිහි කිරීමක් වේද, ඒ වනාහි එක්තරා වේදනාවක් එනම් සංවේදීතාවක් යැයි කියමි. එනිසාය එහිදී භික්ෂුව වේදනානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරනවා යැයි කියන්නේ. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව සිතද හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, සිත සතුටින් ප්‍රබෝධවත් කරවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, සිත සමාහිත කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, පංච නීවරණයන්ගෙන් සිත මුදවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද. පින්වත් ආනන්දේනි, මේ ආකාරයට ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරුකරන වීරියෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව සිත කෙරෙහි මනාව යොමු කළ සිහියෙන් යුතුව ලෝකයෙහි ලෝභයත් දුම්නසත් දුරු කරමින් චිත්තානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරයි. ඒ කවර හේයින්ද යත් පින්වත් ආනන්දේනි, සිහි මුලා වී ගිය කෙලෙස් ප්‍රහාණය කළ හැකි පරිදි ආනාපාන සති භාවනාව තුළ නුවණ දියුණු කර ගැනීමට අසීරු තැනැත්තා හට මම ආනාපාන සති සමාධිය වැඩීම ගැන නොකියමි. එනම් පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව මම දැන් අනිත්‍යාවබෝධය ඇතිවන පරිදි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, මම මගේය මට අයත්ත යනාදී හැඟීම් දුරු කරමින් විරාගානුපස්සී ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, කෙලෙසුන් නිරුද්ධ කිරීම දකිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද, නිවන කරා යොමු වෙමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද. පින්වත් ආනන්දේනි, මෙසේ ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරුකරන වීරියෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහියෙන් යුක්තව ලෝකේහි ලෝභය හා දුම්නස දුරු කරමින් ධම්මානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරයි. පින්වත් ආනන්දේනි, හෙතෙම තම సంతානේ පැවතුන ලෝභය හා දුම්නසෙහි යම් ප්‍රහාණයක් වේද, ඒ බව එසේ ප්‍රහාණය වී ගිය බව අවබෝධ ඥානය තුලින් යලි දකිමින් මනාකොට මධ්‍යස්ස භාවයට පත්වේ. එහෙයින් පින්වත් ආනන්දේනි, එවෙලෙහිම හෙතෙම ධම්මානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරයි. පින්වත් ආනන්දේනි, සතර මං හන්දියක් මැද විශාල පස්කොඩක් තිබේ යැයි සිතමු. ඉතින් සතර දිසාවෙන්ම පැමිණෙන කවර හෝ රථයකින් යුවද අර විශාල පස්කොඩ තලා පොඩි කරගෙන යයි. එසේම පින්වත් ආනන්දේනි, මේ ආකාරයෙන් ආනාපාන සතිය තුළින් සතර සතිපට්ඨානේ වඩෙන භික්ෂුවද ලාමක අකුශල ධර්මයන් තලා පොඩි කරගෙන යයි. කිම්බිල සුත්ත, සංයුක්ත නිකාය. මෙසේ ආනාපාන සති සමාධිය තුළින් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ ඉහත පෙන්වා වදාළ පිළිවෙලට බහුල වශයෙන් ප්‍රගුණ කළ විට පමණි. සතර සතිපට්ඨාන ධර්මයන් ඔය පිළිවෙලින් සම්පූර්ණ කර ගැනීමට තරම් යම් කෙනෙකු භාග්‍ය සම්පන්න වූවොත් ඔහු තව දුරටත් සද්ධර්ම මාර්ගයේ ඉදිරියට යයි. පින්වත් ආනන්දයෙනි, සතර සතිපට්ඨාන ධර්මයන් කෙසේ වඩන විටද, කෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කරන විටද සප්ත බෝධ්‍යාංගයන් හෙවත් සසරින් මිදීම පිණිස ඇති කරගත යුතු අවබෝධඥානයේ අංග 7 සම්පූර්ණ වන්නේ? පින්වත් ආනන්දයෙනි, යම් කලෙක භික්ෂුව කායානුපස්සනා සතිපට්ඨානෙන් වාසය කරන විට ඔහුගේ සිහිනුවන ඊටාම බලවත්ව කායානුපස්සනාවේම ආනාපාන සතියේම පිහිටා සිටි සිහි මුලාවෙන් බැහැර වෙයි. පින්වත් ආනන්දේනි, එකල්හි ඒ භික්ෂුව තුල පවතින සතිය අවබෝධ ඥානය ඇති කරවන ආකාරයට සති සම්බෝධ්‍යාංගය සකස් වේ. එවිට ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ සති සම්බෝධ්‍යාංගයයි. මෙසේ සති සම්බෝධ්‍යාංගය ඒ භික්ෂුව තුල සම්පූර්ණත්වයට පත්වේ. ඉතින් ඒ භික්ෂුව ඔය ආකාරයට සිහිනුවනින් ඒ සතිපට්ඨාන ධර්මය සේවනය කරමින් අවබෝධ ඥානය ඇතිවන පරිදි නුවණින් විමසයි, යලි යලිත් පිරික්සා බලයි. ඉතා හොඳින් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ලෝක ධර්මයක් වශයෙන්, හේතුඵල ධර්මතාවයක් වශයෙන්, නිස්සාර දෙයක් වශයෙන් විමසා බලයි. එවිට පින්වත් ආනන්දේනි, අවබෝධ ඥානය වැඩි යන ආකාරයට එම ධර්ම විමසීම ධර්ම විචය සම්බොජ්ජංගය සකස් වේ. එකල්හි ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ ධම්ම විචය සම්බොජ්ජංගයයි. ධම්ම විචය සම්බොජ්ජංගය ඒ භික්ෂුව තුල සම්පූර්ණත්වයට පත්වේ. පින්වත් ආනන්දයනි, ඔය ආකාරයට අවබෝධ ඥානය වැඩි යන පරිදි සතර සතිපට්ඨාන ධර්මයන් නුවණින් විමසා බලන විට, යලිත් යලිත් පිරික්සා බලන විට, ඉතා හොඳින් විමසා බලන විට තමා තුල පවතින අකුසල ධර්මයන් ප්‍රහාණ කිරීම පිණිසත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් අවශ්‍ය වන සතිපට්ඨානයේම සිත තරයේ පිහිටුවාලන වීර්ය මනාව පිහිටයි, අලසකම දුරු වී යයි. එවිට ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ වීර්ය සම්බෝධ්‍යාංගයයි. මෙසේ ඒ භික්ෂුව තුළ අවබෝධයට උපකාර වන වීර්ය සම්බෝධ්‍යාංග ධර්මයක් වශයෙන් සම්පූර්ණත්වයට පත්වේ. මෙසේ පින්වත් ආනන්දේනි, ධර්මාවබෝධය පිණිස වීර්ය මනාකොට ස්ථාපිත වූ කල්හි ඒ භික්ෂුව තුළ අලෞකික වූ ප්‍රීතියක් උපදී. එවිට ඒ භික්ෂුව තුළ ඒ අලෞකික වූ නිරාමිස ප්‍රීතිය අවබෝධ ඥානයේ වැඩීම පිණිස මනාව සකස් වේ. එකල්හි ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ ප්‍රීතිය නම් වූ බෝධ්‍යාංග ධර්මයයි. මෙසේ ඒ භික්ෂුව තුළ අවබෝධයට උපකාර වන ප්‍රීතිය බෝධ්‍යාංග ධර්මයක් වශයෙන් සම්පූර්ණත්වයට පත්වේ. දැන් සතර සතිපට්ඨාන ධර්මයන් බුද්ධ වචනයට අනුව අවබෝධ ඥානය පිණිස තම సంతාණය තුල ප්‍රගුණ වී ඇති හේයින් ඒ භික්ෂුව ප්‍රීතිසිතින් වාසය කරන හේයින් කයද සැහැල්ලු වී යයි, සිතද සැහැල්ලු වී යයි. පින්වත් ආනන්දයෙනි, යම් කලෙක මෙසේ භික්ෂුවගේ කයත් සිතත් සැහැල්ලු වූයේ වේද, එවිට ඒ කායික මානසික සැහැල්ලුවද පස්සද්ධිය අවබෝධ ඥානයේ වැඩීම පිණිස බෝධි අංගයක් ලෙස සකස් වේ. එකල්හි භික්ෂුව ප්‍රගුණ කරමින් සිටින්නේ පස්සද්ධි සම්බෝධ්‍යාංගයයි. මෙසේ ඒ භික්ෂුව තුළ සම්බෝධියට අංගයක් වශයෙන් පස්සද්ධිය සම්පූර්ණත්වයට පත්වෙයි. ඒ හේතුවෙන්ම භික්ෂුවගේ සිත වඩ වඩාත් සමාධිමත් වේ. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුවගේ සිත මෙසේ සමාධිමත් වෙයිද, එකල අවබෝධ ඥානයේ වැඩීම පිණිස ඒ සමාධියද සකස් වේ. එවිට ඒ භික්ෂුවද ප්‍රගුණ කරමින් සිටින්නේ සමාධි සම්බෝධි අංගයයි. මෙසේ ඒ භික්ෂුව තුළ සම්බෝධියට අංගයක් වශයෙන් සමාධිය සම්පූර්ණත්වයට පත්වේ. එවිට ඒ භික්ෂුව මනාකොට සමාධිමත් වූ සිත වඩ වඩාත් මධ්‍යස්ථ භාවයට පත් කරගනි. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව තමාගේ සමාධිමත් සිත වඩාත් මධ්‍යස්ථ භාවයට පත් කරගනීද, එවිට ඒ භික්ෂුව ප්‍රගුණ කරමින් සිටින්නේ උපේක්ෂා සම්බෝධි අංගයයි. මෙසේ ඒ භික්ෂුව තුළ සම්බෝධියට අංගයක් වශයෙන් උපේක්ෂාව සම්පූර්ණත්වයට පත්වේ. පින්වත් ආනන්දයෙනි, මෙසේ ආනාපාන සතිය මුල් කරගත් සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් අවබෝධ ඥාණයට උපකාර වන ධර්ම වන සප්ත බෝධි අංගයන්ම සම්පූර්ණත්වයට පත්වේ. පින්වත් ආනන්දේනි, මේ බෝධ්‍යාංග ධර්ම හත කෙසේ භාවිතා කරන විටද, කෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කරන විටද විද්‍යාවත් එනම් යථා තත්ත්වය අවබෝධ කරගැනීමේ ඥානයත්, විමුක්තියත් එනම් සංසාර දුකින් මුලින්ම නිදහස් වීමත් සම්පූර්ණ වන්නේ. පින්වත් ආනන්දයෙනි, භික්ෂුව මේ බෝධ්‍යාංග ධර්ම හත ප්‍රගුණ කරන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවාගෙන මනා විවේකයකින් යුක්තවය, නොඇලුණු සිතින් යුක්තවය, තණ්හාව නිරුද්ධ කරන සිතින් යුක්තවය, නිවීමට නැඹුරු වී ගිය සිතින් යුක්තවය. මේ ආකාරයට පින්වත් ආනන්දේනි, ආනාපාන සති සමාධිය තුළින් සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ වීම නිසා බෝධ්‍යාංග ධර්ම හත සම්පූර්ණ වේ. එසේ බෝධ්‍යාංග ධර්ම හත සම්පූර්ණ වීම නිසා විද්‍යාවත් විමුක්තියත් සම්පූර්ණ වේ. ආනන්ද සුත්ත, සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, යම් කෙනෙක් උත්තම විහරණයක් වශයෙන් බ්‍රහ්ම විහරණයක් වශයෙන් බුද්ධ ආදී සත්පුරුෂ මහෝත්තමයන් සේවනය කරන හේයින් තථාගත විහරණයක් වශයෙන් යම් සමාධියක් වර්ණනා කරත් නම් එය වනාහි මේ ආනාපාන සති සමාධියම වේ. ඉච්ඡානංගල සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, වැහි නැති ග්‍රීෂ්ම කාලයේහි පරිසරය හාත්පස දූවිල්ලෙන් ඇවිස්සී තිබේ යැයි සිතමු. එහෙත් හදිසියේම අකලට නමුත් මහා වැස්සක් ඇද හැලුනොත් අර දූවිලි ඇවිස්සීම සැනකින් අතුරුදහන් කරයි, සංසිඳුවා දමයි. පින්වත් මහණෙනි, මේ ආනාපාන සති සමාධියත් එසේමය. මේ මනාකුට භාවිතා කළ විට, බහුල වශයෙන් ප්‍රගුණ කළ විට ශාන්ත භාවයට පත්වෙයි, මහත් සැනසීමක් ඇති කරයි, ස්වභාවික මිහිරක් ලබා දෙයි, මහත් සැපයකින් වාසය කළ හැකි, හිතේ ඇති ක්ලේශ ධර්ම සැනකින් අතුරුදහන් කරවයි. අසුභ සුත්ත සංයුක්ත නිකායම්.